අලුතෙන් පත් කරපු සංවිධායකවරුන් අතරත් විවිධ චෝදනාවන්ට ලක් වූ පුද්ගලයන් ඉන්නවානි. උදාහරණයක් කිව්වොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් හම්බන්තොට බරායේ නිරීක්ෂණ චාරිකාවකට ආව වෙලාවේ සෙල්ලම් පිස්තෝලයක් අරගෙන වැඩපෙන්නපු එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු. ඔහුව බෙලියත්තේ ආසන සංවිධායක විදිහට පත් කරලා තියෙනවා. එරාජ් රවීන්ද්‍ර ඔය තුවක්කු සිද්ධියට සම්බන්ධ ඔහු මේ මිනි මරලා මේ හොරකම් කරලා මංකොල්ල කාලා නෙවේ. හැබැයි ඔහු මේ ඔහුට ඒ විදිහට පිට්‍රෝලයක් අරගෙන හැසිරෙන්න උනෙත් එදා ඒ ප්‍රදේශයෙන්ට නායකත්වය දුන්න දේශපාලඥයෝම නිසා. ඉතින් මේ රාජ්‍යමය අපේ පක්ෂය වෙනුවෙන් සාල කැපකිරීමක් කරපු පක්ෂේ බොහොම මේ ප්‍රබල චරිතයක්. ඒ කියන්නේ විනය කොහොම වුණත් ප්‍රශ්නයක් නෑ ඔබතුමන්ලට. ඒ කරපු එක රාජ්‍ය අපි අනුමත කරන්නේ එක ජාතික පක්ෂයට. ඒක කියලා බලලා ඉන්නේ ඩාරින්නයි සිප්පේ. විවිධ චෝදනාවලට ලක්වෙච්ච චන්දන කත්‍රිආරච්චි කැස්පේව ආසන සංවිධායකවරයා විදිහට පත් කරලා තියෙනවා. නෑ දැන් චන්දන කත්‍රිආරච්චි වුණත් ඔහුට තිබ්බ චෝදනා සියල්ලෙන් ඔහු නිදහස් වුණා දීර්ඝ කාලීන නඩුවකින් පස්සේ. අධිවේගී මාර්ගයේදී පොලිසියත් එක්ක ප්‍රශ්නයක් ඇති කරගත්ත හේමාල් ගුණසේකරට බැලිකම ආසන සංවිධායක ධුරය පිරිනම ලැබුතුමල්ල. ඒ බල් ගුණසේකර ඉතින් ඔය කාලහම් කෙනෙක් කැපිච්ච බහින් බස් වීමක් ඒවා ඉතින් මේ අපරාධ හොරකම් දූෂණ මංකොල්ල කෑම් මැරකම් වගේ දේවල් ගණේට ඇටනේවා නෙවෙයිනේ මේවා. ඒ කියන්නේ හොරකමක් නොවුනට මංකොල්ල කෑමක් නොවුනට පොලිස් නිලධාරියෙට බැනවැදීම එච්චර සැලකිය යුතු කාරණයක් නෙවෙයි. මේ ඉතින් ඒවා මේ සලකා ඉන්න විශේෂම හේතු කාරණා නෙවෙයි. හැබැයි ඒක අතරම නොවිය යුතු